චම්පික මහත්තයාලගේ මේ දේශපාලන ඉතිහාසගතමත් පෙනුමට ප්‍රජාතන්ත්‍රවාදීවගේ වුණාට වැඩ කරලා තින හැමිටම ඊට පටහැනි පැත්තක ඉඳලා ජනවරමටත් අනුකූල මේ සංශෝධනය සම්මත කරගන්න ගියාම ඒකට ඡන්ද දෙන්න බැරි චම්පික මහත්තයාට ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සැනිටුවන් කරපු 18 වෙනි සංශෝධනය කියනකොට මොන්ටිසෝරියක ඉන්න කීකුරු ළමයි වගේ බොහොම හොඳට අත උස්සලා ඇවිල්ලා ජනතාවගේ ඉල්ලීම් බවටපත් වෙච්ච 19 කියනකොට ඒකට විරුද්ධ වෙන හදනකොට චම්පික මහත්තයා නියෝජනය කරන්නේ කාවද කියලා. ඉතින් සමහර අය නම් කියනවා චම්පික මහත්තයා මේ ඡන්ද දෙන්නේ මොකක් හරි ගණිතමය රටාවකට කියලා. ඔත් ඒ ඉලක්කම් වල ඡන්ද දෙන්නේ නැහැ. ඉරට්ටේ ඉලක්කම් වල ඡන්ද දෙනවා කියලා තමයි සමහර කෙනා 14 ඡන්ද දුන්නේ නැහැ. 18ට දුන්නා. දැන් 19ට දෙන්නේ නැහැ. සමහර විට 20 આવොත් දෙන්න එකක් ඡන්ද දෙන ක්‍රමයක් තියෙනවා කියලා සමහර අය කියනවා.